It's a beautiful day. İtamatma alankar da olsa. It's a beautiful week. Alankar satya. God is doing truly wonderful things. Devyan mahanse itamatta alankar deval karano. And everything we do, there is great blessing, there is great impact on what we do. Api karana siyalu de karana kotagena puduma balapayamak tiyenawa puduma aashirwadayak tibenawa. I'm going to talk about three things today. Karana tunak gana katha karanna yanawa dawase. Pastor Roshan's been speaking about the secret for change. Pastor Roshan katha karamin hitiya e wenaswime rahasa gana. And I want to speak about three things that I feel are important for a church. For us, three secrets. Sabavata apita itamatma wedagath rahas tunak oba weta genenn yanawa. And they're no longer going to be secrets. Tawadurata e rahasak wenna yanne ne. Hallelujah. Right? And the first one. Palaweni karanawa is that we are flourishing. Api samurdhimat. This year there is a grace on us to flourish. Me avurudde apita mahat anugrahayak tibenawa samurdhimat wannata. Every single one of us. අපි සියලු දෙනාම every single family හැම පවුලක්ම every single cell හැම සෛලයක්ම this church මේ සභාව there is a grace on us to flourish අනුග්‍රහයක් තිබෙනවා අපගේ සභාවේ සමෘද්ධිමත් වීම සඳහා it's in our spirits ඒ අපගේ ආත්මයේ තිබෙනවා therefore it will happen එම නිසා ඒ දේ සිදු වෙනවාමයි දෙවියන් වහන්සේගේ කාරණා තුල අපි ඇවිදිනකොට everyone හැම කෙනෙක්ම and I read this most amazingly beautiful part of the Bible this week when I was just looking up about flourishing. ඒ සමෘද්ධිමත් වීම ගැන මම බලනකොට මම බයිබලයේ ඉතාමත්ම අලංකාර කොටසක් කියෙව්වා. Because one of the things I feel is we have been really busy as a church, right? සභාවක් හැටියට අපි ඉතාමත්ම කාර්යබහුල වී තිබෙනවා. We've done incredible things. පුදුම දේවල් බොහෝමයක් අපි කරා. Polars and how many camps have we done and Super Sundays and there's been so much going on. Polawal kara Super Sundays kara vishesha iridawan vivido camp kandaruwan bohomayak kara and everything has been so fruitful. Hama karapu hama deyakma sapalawat. And this week I just felt God like wanted to gather the church together and say, "Hey, you know what? Well done." මට හිතෙනවා මේ සතියේ දෙවියන් වහන්සේ මුළු සභාවම එකතු කරලා අපට සුබ පතනවා. You've done really well. ඔබ ඉතාමත් අනර්ග දෙයකට I am really pleased with you. මම ඔබ ගැන ප්‍රසන්නයි. I want to encourage you. මම ඔබව ධෛර්යමත් කරන්න කැමතියි. I want to strengthen you. ඔබව ශක්තිමත් කරන්න කැමතියි. I want you to enjoy the good things that I have. දෙවියන් වහන්සේ තුල තිබෙන යහපත් දේවල් භුක්ති විඳීම තමයි මගේ කැමැත්ත. This is what's going to happen in your hearts and in your spirits. ඔබගේ හදවතේ ඔබගේ ආත්මයේ මේ දේ තමයි සිද්ධ වෙන්නේ. You're going to be encouraged. ඔබ ධෛර්යමත් වෙනවා. You're going to be strengthened. ශක්තිය ලබනවා. Unity is going to increase. ඒකත්වය එකමුතුකම වැඩි වෙනවා. It's going to be a beautiful day. අලංකාර දවසක්. And I was reading this verse from Hosea. Hosea පොතේ මේ බයිබල් පදේ මං කියෙව්වා. And it talks about flourishing. සමෘද්ධිමත් වීම ගැනයි මෙතන කතා කරන්නේ. And it's talking to Israel. ඊශ්‍රායෙල් සෙනඟ උදෙසා මේක කතා කරන්නේ. Israel is the chosen nation of God in the Old Testament. පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කරපු දේශය තමයි ඊශ්‍රායෙල් දේශය. Now we are the chosen people of God. දැන් අපි තමයි දෙවියන් වහන්සේගේ තෝරාගත් සෙනඟ. So this now is for us. මේක දැන් අපිට තමයි අදාළ වෙන්නේ. When we know the Lord Jesus Christ, we are his chosen people. අපි යේසුස් වහන්සේව පෞද්ගලිකව හඳුනගත්තාම අපි තමයි උන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වන්නේ. We sing it, don't we? We're a chosen generation. අපි ඒ දේ ගායනා කරනවා නේද අපි තෝරාගත් පරපුරා we have been chosen by God දෙවියන් වහන්සේ විසින් අපිව තෝරාගෙන තිබෙනවා and this is what it says මේක තමයි එතන කියන්නේ හොසියා පොතේ chapter 14 14 වෙනි පරිච්ඡේදයේ verse 5 පස්වන පදයේ 7 පහය හත් වෙනි පද and we're going to read this together verse by verse බයිබල් පදයෙන් පදයට about flourishing අපි මේ බයිබල් පදයෙන් පදේ බලලා සමෘද්ධිමත් වීම ගැන ඉගෙන ගන්නවා right verse 5 පස්වෙනි පදේ I will be this is God speaking. දෙවියන් වහන්සේ මෙතන කතා කරන්නේ I will be like the dew to Israel. He will blossom like a lily, like a cedar of Lebanon. He will send down his roots. මම ඊශ්‍රායෙලට පිනිමෙන් වන්නෙමි. ඔහු මානෙල් මෙන් මල් දරන්නේය. ලෙබනන් මෙන් මුල් අදින්නේය. God says he will be like dew. දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ පිණි වගේ you know how dew comes ඔබ දන්නවද පිණි කොහමද එන්නේ on the hot days, රස්නි දවස්වල, when the night comes and it cools down, රාත්‍රිය පැමිණෙනකොට ඒක හරිම සිසිලයි, even when there has been no rain, වර්ෂාව නැති වුණත්, when you wake up in the morning, there is water on the grass. උදෑසන ඔබ නැගිටිනකොට ඒ ගස්වල තනකොළවල තිබෙනවා පිණි වතුර. And that is what enables plants very often to live in deserts. That's what enables plants to live in hot climates when there isn't rain because of the dew that comes. ඒ පිණි නිසා තමයි පැලවලට පුළුවන් තනකොළවලට පුළුවන් නැත්නම් ගස්වලට පුළුවන් වර්ෂාව පැමිණියේ නැතත් ඒවා පවතින්නේ මේ පිණි නිසා. And God says, I will be like the dew to Israel. දෙවියන් වහන්සේ මේ සානේ කියනවා ඊශ්‍රායෙල්ට මම පිණි මෙන් වෙන්නවා කියලා. Where there shouldn't be life because it's too hot, where it's too difficult, where there is so much sun, I will be like the dew. I will be the water, I will be the thing that gives life where there shouldn't be life. දෙවියන් වහන්සේ කියන දෙයක් තමයි ඒ ජීවනය නැති තැන ඉතා ග්‍රීෂ්ම කොට ඉතා උෂ්ණ කොට ජීවනය තිබෙන්න බෑ ඒ ස්ථානයේ ඒ රශ්නිය නිසා උෂ්ණත්වය නිසා නමුත් දෙවියන් වහන්සේ පිණිමෙන් ක්‍රියා කරනවා ඒ ස්ථානයේ. And this is what flourishing is. මේක තමයි සමෘද්ධිමත්. Where it's hard for there to be life, life will come. ඉතා අමාරු ස්ථානවල ජීවනය තිබෙන්න බැරි ස්ථානවල ජීවනය පැමිණෙනවා. Where it is difficult for things to grow, life will come. Amen. වර්ධනය වෙන්න අපහසු අවස්ථාවල ජීවනය පැමිණෙනවා වර්ධනය උදෙසා. In your lives and in your families and the challenges that you face, there will be life that comes. ඔබගේ පවුල තුල ඔබ මුහුණ දෙන අභියෝග තුල දෙවියන් වහන්සේගේ ජීවනය පැමිණේ. Because it's our year of flourishing. මන්ද මේ අවුරුද්ද අපේ සමෘද්ධිමත් වර්ෂය නිසා. Now in the Old Testament God had to supernaturally intervene. So පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ සුබෞත්තරීතර ලෙස පැමිණලා තිබෙනවා. But in the New Testament God is in us. නමුත් අලුත් ගිවිසුමේ දෙවියන් වහන්සේ අපි තුලයි. The life of God is in us. දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුලයි. And as we speak in tongues, as we read the word, as we fellowship together, that is like dew. අපි අන්‍ය භාෂාවෙන් කතා කරනකොට, අපි සහභාගීත්වය දරනකොට, එකිනෙකනා එක්ක ප්‍රකාශ කරනකොට ඒක පිණි වගේ. That is what brings life into our situations. ඒ දේ කරන කොටගෙන තමයි අපගේ වාතාවරණයන් අවස්ථාවන් වලට ජීවනය පැමිණෙන්නේ. In the Old Testament they had to wait for divine intervention from God. පරණ ගිවිසුමේ ඔවුන්ට ඉන්න උනා බලාගෙන දිව්‍යමය ක්‍රියාවක් සිදුවෙන පිණිස. And he still does that today. අද දවසෙත් ඒ දේ සිදුවෙනව තමයි. But God's life is in us and therefore we can bring life Amen. Into situations. නමුත් දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුල නිසා අපගේ වාතාවරණයන් තුල ඒ දේ වෙනස් කරන පිණිස අපට පුළුවන් ජීවනය නිකුත් කරන්නට. That's why Pastor Ravi said this is a really special Sunday because as we meet together, as we sing and as we worship and as we fellowship, it is like we are creating dew in our lives. ඒකයි පාස්ටර් රවි කිව්වේ අද දවසේ මේ දේව මෙහෙය ඉතාමත් විශේෂිතයි කියලා. මන්ද අපි එකට රැස් වෙනකොට සහභාගීත්වය දරනකොට ඒ පිණි ක්‍රියා කරනවා අපේ ජීවිතේ. So there is dew. There is freshness. There is life coming to us. පිණි ඒ නැවුම් භාවය දෙවියන් වහන්සේගේ ජීවනය අපි මතට පැමිණෙනවා. He will blossom like a lily. Can I have a lily picture? There. I like it, right? Lilies are beautiful, aren't they? ඒ පළ හරි ලස්සනයි නේද? They're beautiful, beautiful flowers. ඉතාමත්ම අලංකාර මල්. They're striking. හොඳට පේනවා ඇසට. When you have them in a bunch of flowers, you notice them. ඒ මල් පොකුරක ඒ ලිලි මලක් තියෙනකොට ඒක හොඳට පේනවා. We will blossom like a lily. අපි ඒ වගේ සමෘද්ධිමත් වෙනවා, අපි පිපෙන්න යනවා. With the life of God in us, there will be beauty. Something striking coming from us. දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුල නිසා ඒ අන් අයට පෙනෙන දෙයක් අපි තුලින් එළියට එනවා. This is flourishing. මේක තමයි සමෘද්ධිය කියලා කියන්නේ. Right. But lilies don't have great roots and they die actually quite quickly. මේ මල් පැලවලට හොඳ මේ මුල් අදින්නේ නැහැ. හොඳට ඒක නිසා නිකම්ම මැරිලා යනවා. So then we get another example. එතකොට තවත් උදාහරණයක් අපි ගන්නවා. Like a cedar of Lebanon. He will send down his roots. ඔහුගේ අතු පැතිරි ගොස් ඔහුගේ අලංකාරය ඔලිව ගස මෙන්ද. සුවද ලෙබනන් මෙන්ද වන්නේය. There's a cedar of Lebanon up there. Right? That's a cedar of Lebanon. ඒක තමයි ඒ ලෙබනනි බීජ. Cedars of Lebanon are tall, strong trees. විශාල විශාල ගස්. ඉතාමත් ශක්තිමත්. They grow in hard places, they grow in rocky places, they grow where other things would just not be able to grow at all. අමාරු තැන්වල, ගල් තියෙන තැන්වල, උෂ්ණ තැන්වල වෙන කිසිම පැලයකට වර්ධනය වෙන්න බැරි තැන්වල මේ ගස් පැල වෙනවා. They grow tall and strong. ඉතාමත් උසට ශක්තිමත්. Their roots go down deep. ඒවයි මුල් ගැඹුරට ගැඹුරට යනවා. In our year of flourishing, we will grow tall and strong. Amen. අපගේ මේ සමෘද්ධිමත් වසරේ අපි ශක්තිමත්ව ඉහළට එසවෙන්න යනවා. That's what happened on the royal families, right? Families were growing tall and strong. Amen. සතියන්තයේ තියුණු royal family camp එකේ සිදුනේ ඒ දේ තමයි. Paul ශක්තිමත් වෙලා ඉහළට එසවෙනවා. That's what happened on the youth camp. The youth grew tall and strong. Amen. තරුණ තරුණියන්ගේ කඳවුරේ ඒක තමයි සිද්ධුනේ. ඔවුන් ශක්තිමත් වුණා. ඔවුන් ඉහළට එසුණා. Every time we meet together, every time we sit down to read the word, every time we speak in tongues, we are causing ourselves to grow tall and to grow strong even in the difficult situations. Amen. අමාරු අපහසු අභියෝගමත් අවස්ථාවල පවා අපි මුණ ගැසෙන හැම අවස්ථාවකම අපි අන්‍ය භාෂාවෙන් කතා කරන හැම අවස්ථාවකම අපි වචනය කියවන හැම අවස්ථාවකම උන්වහන්සේ අපිව ශක්තිමත් කරනවා ඉහළට ඔසවනු ලබනවා. Very noticeable trees. Amazing trees. ඕනම තැනක පෙනෙන පුදුම ගස්. Right? And these trees, they were used in the Old Testament to build the temple. ඒ පූජා ස්ථාන ගොඩනගන්න තමයි පරණ ගිවිසුමේ මෙවැනි ගස් පාවිච්චි කරේ. Because they were the best trees. මන්දේව තමයි හොඳම ගස්. They were good wood, strong wood. හොඳ ශක්තිමත් ඒකේ ඒ ගහ. We don't just grow be of any quality. God causes us to be excellent quality. අපි වර්ධනය වෙනකොට දෙවියන් වහන්සේ අපි තුල ඒ විශිෂ්ට ගුණාත්මක භාවයක් උන්වහන්සේ ඉහළට ඔසවනවා ඉස්මතු කරනවා. Remember that you are excellent quality. God doesn't just want results. He wants excellent results. Hallelujah. දෙවියන් වහන්සේට නිකම්ම නිකම් ප්‍රතිඵල නෙවෙයි උන්වහන්සේ බලන්නේ විශිෂ්ටත්වයේ ප්‍රතිඵලය ඔබ. Excellence in you. උන්වහන්සේගේ කැමැත්ත ඔබ තුල විශිෂ්ටත්වයේ තිබීමයි. Why is this taking so long? Oh, why is this so difficult? It's because God is putting excellence. සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් ඇයි මෙච්චර අමාරු ඇයි මෙච්චර කාලයක් ගත වෙන්නේ කියලා දෙවියන් වහන්සේ ඔබ තුල විශිෂ්ටත්වය දමනවා. He is putting excellence and strength in you. දෙවියන් වහන්සේ ඔබ තුල විශිෂ්ටත්වය ශක්තිය දමනවා. In this year of flourishing, your roots will go down deep and you will grow strong and you will grow excellently. Amen. මේ සමෘද්ධිමය වසර තුල ඔබගේ මුල් ගැඹුරට යටට යන අතර ඔබ ශක්තිමත් වෙනවා ඔබ විශිෂ්ටත්වය ලබනවා ඔබගේ ජීවිතේ. Do not give up. ඔබ අත්හරින්න එපා. Keep on keeping on. ඔබ දිගින් දිගටම කරන දේ කරගෙන යන්න. Because you are growing tall and strong. මන්ද ඔබ ශක්තිමත්ව ඉහළට එසවෙන නිසා. Right, verse 6. His young shoots will grow. His splendor will be like an olive tree. His fragrance like a cedar of Lebanon. ohuge atu patiri gos ohuge alankare olive gasa menda ohuge suwada lebanon menda vanniya. His young shoots will grow. Vardhane vechcha nathi alut kola ewa vardhane wenna yanawa. Lapati kola. There's a young shoot up there. E lapati kola ya. What's the easiest thing to do with that young shoot? කුමක්ද ලෙහෙසියෙන්ම වෙන්න පුළුවන් ඒ ලපටි මුලට? Right, පෑගිලා යන්න පුළුවන්. Easiest thing is to tread on it, right? You won't see it, you won't know it. Oh, it doesn't matter. It's just a piece of grass and you tread on it. නිකම්ම ලෙහෙසියෙන්ම පෑගිලා විනාශ වෙලා යන්න පුළුවන්. But what does this say? නමුත් මෙතන මොකක්ද කරන්නේ? His young shoots, even the small things that God puts in us, they are treasures and they will grow. දෙවියන් වහන්සේ අපි තුල දමන ඒ කුඩා දේවල් උනත් ඒ දේ වර්ධනය වෙනවා. We will not be trampled down. Life will not be taken out of us. Miracles will not be taken from us. When God has put something in us, it is small at the beginning, but it will grow. Amen. දෙවියන් වහන්සේ කුඩා දෙයක් අපි තුල දමන්න පුළුවන්. ඒ දේ පෑගිලා විනාශ වෙලා යන්නේ නැහැ. නමුත් ඒ දේ සෙමින් ඒ දේ විශාල බවට පත් වෙනවා. Hold on to those small things. ඒ කුඩා දේවල් ඔබ අල්ලාගෙන සිටින්න. Treasure and rejoice in those things that you have. ඒ අපි තුල ඇති වටිනා දේවල් අපි සමරමු ඒ ගැන ප්‍රීති වෙමු. And in this year of flourishing they will grow. එස් මේ සමෘද්ධිමත් වීමේ වසරේ මේ දේවල් වර්ධනය වෙනවාමයි. Beautiful, right? ඉතාමත් අලංකාරයි නේද? Then what does it say? It says his splendor will be like an olive tree. ඔහුගේ අලංකාරය ඔලිව ගසක් මෙන්ද? This is an olive tree. මෙන්න ඔලිව ගසක්. Now see the trees are tall and big and strong. ඒ සීඩ ගස් ලොකුයි, විශාලයි, ශක්තිමත්, right? Olive trees aren't like that. Olive gas e aakarein neha. They're small. Kudai. They're like this. E wage patirila tibenne. They're not really nice to look at. Baluwahama echchara lassanak peninne neha apita. What does it say here about the olive tree? Mokakda olive gaha gana kiyanne? His splendor will be like an olive tree. Ohuge alankare olive gasak men tiyenawa kiyala kiyenawa. But when you look at it, it's not a splendid tree. හැබැයි බැලුවහම ඒ ගස දෙස ඒ අලංකාරත්වය පෙන්වන්නේ නැහැ නේද? But there are many splendid things about the olive tree. නමුත් ඔලිව ගහ තුල ඉතාමත්ම අලංකාර දේවල් පුදුම දේවල් තිබෙනවා ඒ ගහ පිළිබඳව. Number 1, his leaves are evergreen. නිරන්තරයෙන්ම කොළ පාටයි ඒකේ තිබෙන කොළ. His leaves, the olive tree always has leaves. ඒ ඔලිව ගහේ නිරන්තරයෙන්ම කොළ තිබෙනවා. There is always life demonstrated. නිතරම ජීවණය තිබෙනවා. The olive tree lasts for years and years and years. It's not one of these trees that comes and goes. It just lasts for years and years and years and years. අවුරුද්දක් නිකන් ඇවිල්ලා යන ගහක් නෙවෙයි ඔලිව ගහක් කියන්නේ අවුරුදු ගණන් දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන ගසක් ඔලිව ගහ. We can be like that. අපිටත් ඒ වගේ වෙන්න පුළුවන්. Tree leaves are evergreen. නිරන්තරයෙන්ම කොළ පාටයි. We keep going on and on and on. දිගින් දිගටම අපි කරගෙන යනවා. We don't be good one day and bad the next day and come one day and not come for 3 weeks. No, we are going on and on and on and on in the things of God. එක දවසක් එහාපත් අනිත් දවසේ එහාපත් නැහැ. එක දවසක් එනවා සති තුනක් එන්නේ නැහැ. එහෙම නැහැ. දෙවියන් වහන්සේගේ කාරණා තුල අපි දිගින් දිගටම පවත්වාගෙන යනවා. There is grace for us to be like the olive tree. ඔලිව ගහ වගේ වෙන්න අපට අනුග්‍රහයක් ක්‍රියා කරනවා. Sometimes you might think, oh, I'm not the most amazing. But you know what? The olive tree isn't the most amazing to look at. But it is an incredible tree. ඔබ හිතන්න පුළුවන් මම අලංකාර පුදුම කෙනෙක් නෙවෙයි කියලා. නමුත් ඔලිව ගහත් ඒ වගේ පුදුම අලංකාර ගහක් නෙවෙයි වුණාට ඒ තුළ අලංකාරත්වයක් තිබෙනවා. It's a very strong tree. It hardly ever gets sick. It's very hard for it to be killed off. ශක්තිමත් ගහක් නිකන් විනාශ කරලා දමන්න බෑ ලෙහෙසියෙන් ඒක. Strong and healthy resists disease. ශක්තිමත් නිරෝගී කිසිම රෝගයක් බෝ වෙන්න බෑ. Very very fruitful. People love to eat olives. People love olive oil. ඒ හොඳට පළදරන ගහක් ඒ ගහ මිනිස්සුන් ඉතාමත් ප්‍රිය කරනවා එහි පළ කන්න ඔලිව් ඔයිල් ඒ තෙල් පාවිච්චි කරන්න. And you can see here it doesn't need to be in a very lush environment. ඒ ඉතාමත්ම සුඛෝපභෝගී හොඳ වාතාවරණයක පරිසරයක ඉන්න අවශ්‍ය නැහැ ස්වභාව ධර්මයේ. Even in a dry place, even in a rocky place, even in a hard place, that tree will last for years and years and years and be continually fruitful. Amen. ඕනෑම වියලි ගල් අතර වෙන්න පුළුවන් ඒ තද කාලගුණික තත්ත්වයන් වෙන්න පුළුවන් ඔලිව ගහක් අවුරුදු ගණනාවක් ජීවත් වෙන ගහක් ඒ වගේම උෂ්ණත්වය කුමක් වුවත් දිගින් දිගටම පළ දරන ගහක්. There is splendor in the olive tree. අලංකාරත්වයක් පුදුම භාවයක් තිබෙනවා. For us this year that splendor is ours. ඒ අලංකාරත්වය අපගේ මේ අවුරුද්ද. It doesn't matter where we were born, it doesn't matter about our education, it doesn't matter where our job is. What matters is that we are having the life of God in us. Amen. අපි කොහේ උපත ලැබුවත් අපේ අධ්‍යාපන සුදුසුකම් මොනවා වුණත් අපි කුමන රැකියාවක් කරත් දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුලයි. And from there we will flourish. ඒ දේ තුලින් අපි සමෘද්ධිමත් වෙනවා. It says his fragrance will be like a cedar of Lebanon. ඔහුගේ සුවඳ ලෙබනන් මෙන්ද කියලා කියනවා එතන. Beautiful smell. ඉතාමත්ම they use it in perfume sometimes. හොඳ සුවඳක් ඒක. Can you imagine what the temple smelled like? Must have been good, right? ඔබට හිතන්න පුළුවන්ද පූජා ස්ථාන මේ ලී වලින් හදලා තිබෙන්නේ හොඳ සුවඳක් තියෙන්නේ නැති නේද? Right, verse 7. 7වෙනි පදේ. Now verses 5 and 6 was talking to Israel. Israel ගැන තමයි පළවෙනි පස්වෙනි පදේ හයවෙනි පදේ කතා කරේ. Then suddenly in verse 7 it says people will dwell in his shade. ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරියෙන්නෝ ය. Israel is flourishing. Israel deshe samurdhimat. And because Israel is flourishing, Israel deshe samurdhimat nisa, that blessing flows over and into other people. E aashirwadaya an aya matata galagena yanawa. This year, because we are flourishing, the life that we have will overflow into other people. Api samurdhimat wena nisa me avurudda tulama අපි තුල ඇති දෙවියන් වහන්සේගේ ජීවනය අපි තුලින් පිරී ඉතිරි යනවා අන් අය කෙරෙහි. What does it say? It says people will dwell again in his shade. ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය. Look, that picture I like because it's a hot day, right? But there is that tree and guaranteed if anybody came to that place they would be sitting underneath that tree. ඒ ගහ මම ආස කරා මොකද ඒ ග්‍රීෂ්ම දවසක් රස්නේ දවසක් ඕනම කෙනෙක් ඒ ස්ථානයට ආවනම් අනිවාර්යෙන්ම ඒ ගස යටට යනවමයි වාඩි වෙලා ඉන්න. People will come to us. People will come to our family. People will come to ourselves. People will come to our church to have shade, to have rest, to have refreshing. Hallelujah. අපි වෙතට අපගේ පවුල් වෙතට අපගේ සෛල වලට අපගේ සභාවට මිනිස්සුන් එන්න යනවා ඒ සෙවන විවේකය භුක්ති විඳින පිණිස. That is flourishing. ඒ සමෘද්ධිමත් බව. When we are a blessing to other people. අන්නයට ආශිර්වාදයක් වන විට අපගේ ජීවිතය. It's nice for me and I'm okay, thank you. සමෘද්ධිමත් වීම කියලා කියන්නේ මම විතරක් සමෘද්ධිමත් මම ආශිර්වාදයක් ස්තුති ඒක නෙවෙයි. Flourishing is when we can bless and impact other people. සමෘද්ධිමත් කියලා කියන්නේ සැබවින්ම අපි ආශිර්වාදලත් අපට පුළුවන් අන්නයට ආශිර්වාදයක් වෙන්නට. So many people are tired, aren't they? Auntie Lalita's testimony was beautiful today. She was tired. She came here into the shade of the tree. Hallelujah. Auntie Sakshiya bedagatta ithamat alankara balavat sakshiyak banda aya me sevanata vivekayata athul vela ayage suwe laba gatta. Amen. Amen. People who come to us along with us will flourish like the grain. ඔහු ගොයම මෙන් නැවත ප්‍රාණවත් වී. Right, what is grain? What grain is one seed, right? ඒ ගොයම කියලා කියන්නේ එක බීජයක්. And what happens when you plant one seed? එක බීජයක් අපි පැල කරාම මොකක්ද වෙන්නේ? So many seeds come. බොහෝ බීජ හට ගන්නවා. Right, from one seed so many seeds come. එක බීජයකින් බොහෝ බීජ හට ගන්නවා. So when you have 100 seeds or 1000 seeds that you get massive fields. Amen. Of grain. Hallelujah අපිට එක බීජයකින් ඒ දස දහස් ගණන් බීජ ආවහම අපට ලොකු ප්‍රදේශයක ලොකු ගොයමක් අපට භුක්ති විඳින්න පුළුවන්. We as a church will flourish like that. සභාවක් හැටියට අපි සමෘද්ධිමත් වෙනවා මේ ආකාරයෙන්. Increase වර්ධනය වැඩිවීම අලංකාරත්වය ජීවනය. Rain is useful for food, right? Basic part of our diet. අපගේ ජීවිතයේ ඊටමත් ඒ සරලම අවශ්‍යතාවයට අපිට ගොයම අවශ්‍යයි. We are a flourishing church. අපි සමෘද්ධිමත් සභාවක්. We are a church that brings blessing. අපි ආශිර්වාදය ගෙනෙන සභාවක්. Then it says they will blossom like the vine. Amen. මුර්ධික වැලමෙන් දළු දමන්නෝය. Every year the vine is cut back. ඒ වැල මුර්ධික වැල නිරන්තරයෙන්ම හැම අවුරුද්දකම කපනවා. And every year the vine grows. හැම අවුරුද්දකම මුද්‍රික වැල තව තවත් produces amazing fruit. වර්ධනය වෙලා පුදුම ඵල ගෙනෙනවා. We will be so fruitful. අපි තාමත්ම ඵල දරන්න යනවා. In what we do, we will bear fruit. අපි කරන හැම ක්‍රියාවක් තුළම අපි ඵල දරනවා. We are not just busy. අපි කාර්ය බහුල වෙලා නිකන් ඉන්නේ නැහැ. We are not just living our life. නිකම්ම නිකන් අපේ ජීවිතය ජීවත් වන්නේ නැහැ. We're not just going through the things that have to be done. නිකන් අපට කරන්න අවශ්‍ය දේවල් කරමින් අපි ජීවත් වෙන්නේ නැහැ. We are a fruitful church. අපි ඵලදරන සභාවක්. We are a fruitful family. ඵලදරන පවුලක්. We are fruitful people. ඵලදරන කණ්ඩායමක්, මනුෂ්‍ය කොට්ටාශයක්. Incredibly fruitful. පුදුම ලෙස අපි පළදරන සෙනඟ. පුදුම ලෙස පළදරන සෙනඟ. Everything we do this year will bear fruit. අපි මේ අවුරුද්ද පුරාවට කරන හැම දෙයක් තුලම අපි ඵල දරනවාමයි. Because we are flourishing. මන්ද අපි සමෘද්ධිමත් නිසා. Are you encouraged? ඔබ ධෛර්යමත්ද? Yes. Amen. Then it says last bit, Israel's fame will be like the wine of Lebanon. Does it have that in the සුවඳ ලෙබනන්හි මුත්‍රික පානය මෙන් වන්නේය. Apparently the wine of Lebanon was the best wine. ඒ ලෙබනන්හි මුත්‍රික පානය තමයි හොඳම කියලා කියන්නේ. They made the best wine. ඒ හැමෝම දන්නවා එහෙ තමයි හොඳම මුත්‍රික පානය තියන්නේ. They were famous for something that was good. යහපත් දෙයක් කෙරෙහි ඔවුන් ප්‍රසිද්ධයි. You can be famous for things that are bad. You can be famous for things you've done wrong. But Israel was going to be famous for something that was good. නරක දේවල් පිළිබඳ සමහරට අයහපත් දෙයක් කිරීම තුලින් සමහර අය ප්‍රසිද්ධ වෙනවා. නමුත් ඊශ්‍රායෙල් දේශය ප්‍රසිද්ධ වුණා යහපත් දෙයක් නිසා. Our fame will spread abroad because what we have here is good. අපේ හදවතේ තිබෙන දේ යහපත් නිසා අපි ප්‍රසිද්ධ වෙන්න යනවා. You will become known, you will become respected in your workplace, in your school, in your community because what you have in you is good. ඔබ තුල ඇති දේ ඉතාමත්ම යහපත් නිසා ඔබ රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, ඔබගේ සමාජයේ වෙන්න පුළුවන්. ඔබ ගැන අන් අය ඉදිරියේ අන් අය අතරේ ඔබ ප්‍රසිද්ධ වෙන්න යනවා. We are flourishing. අපි සමෘද්ධිමත්. Amen. Amen. Second thing. දෙවෙනි කාරණාව. Secret for success. Secret for success. ඒ රහස සාර්ථකත්වයේ උදෙසා වෙනස් වීම උදෙසා රහස දෙවෙනි දේ තමයි පවුල. First is flourishing. පළවෙනි කාරණාව මං කිව්වා සමෘද්ධිමත්. Second is family. දෙවනුව පවුල. God loves family. දෙවියන් වහන්සේ පවුල් වලට ප්‍රේම කරනවා. God created family. It was his idea, right? දෙවියන් වහන්සේගේ අදහස තමයි උන්වහන්සේ තමයි පවුල් නිර්මාණය කරේ. Adam was lonely. ආදම් තනිව හිටියා. He wanted a friend. ඔහුට යහළුවෙක් අවශ්‍ය වුණා. God gave him the best friend. දෙවියන් වහන්සේ හොඳම යහළුවා දුන්නා ආදම්ට. He started families. පවුලක් පටන් ගත්තා. It was his idea. උන්වහන්සේගේ තමයි අදහස. One of our church values. සභාවේ අපගේ පවුල සභාවේ පවුල. That's why we had the royal families camp. ඒක තමයි අපේ රාජකීය ඒ පවුල් කඳවුර තැබුවේ. That's why superhero baptism the parents are getting involved. ඒකයි superhero ඒ බෞතිස්මය තුල දෙමාපියන් සම්බන්ධ වෙන්නේ. We believe in family because God believes in family. අපි විශ්වාස කරනවා පවුල් පිළිබඳව මන්ද දෙවියන් වහන්සේ පවුල් ගැන විශ්වාස කරන නිසා. Joshua 24 verse 15 is our theme verse for the royalty camp. ඒ රොයල් කඳවුරට අපේ තේමාව උනේ බයිබල් පදය මේ යොෂුවා පොතේ 24:15 වෙන පදය. As for me, Joshua says, and my household, at the end of the verse, we will serve the Lord. මේ සානේ යොෂුවා කියන දෙයක් තමයි මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරයි. As for me and my family, whatever you do, this is what I'm doing. I'm not only going to love him, I'm not only going to follow him, I am going to serve him and my whole family is serving him with me. ඒ යොෂුවා කියන දෙයක් තමයි මම කුමක් කරත් අන් අය කුමක් කරත් මමද මාගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරමුයි. God doesn't just want families knowing him, God wants families serving him. දෙවියන් වහන්සේගේ කැමැත්ත පවුල් හැටියට අපි උන්වහන්සේව දැන ගැනීම පමණක් නෙවෙයි පවුල් වශයෙන් අපි දෙවියන් වහන්සේට සේවය කිරීමයි. Right, God wants us training our children in the way they should go. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි අපගේ දරුවන් ඔහු න්‍යායුතු මාර්ගයේ පුහුණු කිරීමයි. Deuteronomy 6, I shared this yesterday. ඊ දවසේ මම බෙදාගත්ත මේ කාරණාව ද්විතීයික කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ. We're going to read from verse 6. 6 වෙනි පදයේ සිට අපි කතා කරමු. These commandments that I give you today are to be upon your hearts. Impress them on your children. Talk about them when you sit at home and when you walk along the road, when you lie down and Amen. When you get up. Amen. Talk about them. මා විසින් අද නුඹට අනකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳ ආකාරයෙන් උගන්වා නුඹ ගේ හිඳින කලද මග යන කලද නුඹ සයනය කරන කලද නැගිටින කලද ඒවා ගැන කතා කරපන්න. Talk about God. දෙවියන් වහන්සේ ගැන ඔබ කතා කරන්න. Talk about His word. උන්වහන්සේගේ වචනය ගැන ඔබ කතා කරන්න. With your children, in your family, at meal times. ඔබගේ දරුවන් එක්ක ඒ පවුල් කෙල වෙලාව ගත කරනකොට අපි ආහාර ගන්නකොට. Don't just go to church and come back and then get on with the rest of your life. God is in everything that you do. Amen. ඔබ සභාවට ගිහිල්ලා නිකන් ගෙදර ගිහිල්ලා විවිධ කාරණාවල නිකන් යෙදෙන්න එපා. දෙවියන් වහන්සේ හවුල් කරගන්න මුළු ජීවිතේම. Talk testimonies, talk things that God has done, talk things that God has said with your children, with your partners, with your grandparents, talk with anybody in your family. Talk the things of God. ඔබ දෙවියන් වහන්සේගේ කාරණා ඔබගේ දරුවන් එක්ක වෙන්න පුළුවන්, ඔබ යන තැන්වල වෙන්න පුළුවන්, සිය ආච්චිලා එක්ක වෙන්න පුළුවන්, සාක්ෂි වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගැන දිගින් දිගටම ඔබ කතා කරන්න. God is a part of your home. දෙවියන් වහන්සේ අපේ පවුල්වල උන්වහන්සේ කොටස් කරයි. It says write these words on the door frames of your houses and on your gates. It's part of our home. The word of God affects our home. දෙවියන් වහන්සේගේ වචනේ අපගේ නිවෙස් වලට බලපානවා. නම වෙන පදේ කියනවා ඒවා නුඹේ ගෙයි උළුවහු පිටද නුඹේ දොරවල් පිටද ලියාපන්න. God loves families. දෙවියන් වහන්සේ පවුල් වලට ප්‍රේම කරනවා. And the way for families to flourish is to have the word of God being spoken in them, to have a home filled with the word of God. දේ වචනය තුල ඔබ පූර්ණ වෙන්න අවශ්‍යයි නිරන්තරයෙන්ම. ඒ ආකාරයට තමයි පවුල් හැටියට ඔබ සමෘද්ධිමත් වෙන්න යන්නේ. Right, Deuteronomy chapter 12 verse 7. අපි බලන්න යනවා ද්විතීයි කතාවේ 12 වන පරිච්ඡේදයේ 7 වන පදේ. God is talking again to families. දෙවියන් වහන්සේ නැවත වතාවක් පවුල් වලට කතා කරනවා. And he's saying, when you give your tithes, when you give your offerings, when you have these celebrations for me. අපි දසෙන් කොටස් දෙනකොට පූජාවන් දෙනකොට උන්වහන්සේ කෙරෙහි අපි සැමරීම් කරනකොට Don't do it on your own. ඔබ තනිවම නිකන් කරන්න එපා ඒ දේවල්. Verse 7. There in the presence of the Lord your God you and your families shall eat and shall rejoice in everything you have put your hand to because the Lord your God has blessed you. Hallelujah. නුඹලාගේ දෙව් ස්වාමීන් වහන්සේ ඉදිරියේ කා නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද කළ නිසා නුඹලා අතතබන සියල්ල ගැන නුඹලාගේ ගෙයි වැසියෝද ප්‍රීති වෙල්ලා. Celebrate God together as a family. අපි දෙවියන් වහන්සේව සමරමු එකට පවුලක් හැටියට. Come to church together as a family. එකට සභාවට එමු පවුලක් හැටියට. You know when we're giving we encourage our children to give their tithes and offerings, but when we are giving special offerings we will have our children involved in that too. අපි ධෛර්යමත් කරනවා අපේ දරුවන්ටත් පූජාවන් දෙන්න, දස්සෙන් කොටස් දෙන්න. ඒ වගේම විශේෂ පූජාවන් අපි දෙවියන් වහන්සේට වටිනා දේවල් ගෙනෙනකොට අපි ඔවුනුත් හවුල් කරගන්නවා ඒ දේ තුල. Because God is our way of life in our family. මන්ද අපගේ පවුල තුල දෙවියන් වහන්සේ තමයි අපගේ ජීවිතය දිශාව රඳා පවතින. We live according to what the word says. අපි ජීවත් වෙන්නේ වචනයට අනුකූලවයි. And we just bring our children into that. අපි අපගේ දරුවන් ඒ දේ තුලට ඇතුල් කළ යුතුයි. God wants our families flourishing. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ පවුල් සමෘද්ධිමත් වීමයි. Proverbs 14 verse 11. හිතෝපදේශයේ පොතේ 14 වන පරිච්ඡේදයේ The house of the wicked will be destroyed, but the tent of the upright will flourish. දුෂ්ටයන්ගේ ගෙය හෙළා දමනු ලබන්නේය, එහෙත් අවංක අයගේ කූඩාරම සඵලවන්නේය. The tent of the upright will flourish. ඒ අවංකයිගේ කූඩාරම සඵල වෙනවා. Families who are standing with God will flourish. දෙවියන් වහන්සේ සමග සිට ගන්නා වූ පවුල් සඵලවත් වෙනවා. There will be a flourishing in your family that the world cannot explain but that the world sees. ලෝකයා දකින්න යනවා නමුත් ඔවුන්ට විග්‍රහ කරන්න බැරි වෙනවා ඔබගේ පවුල තුල ඇති සමෘද්ධිභාවය. Now I know some of you will say but my whole family doesn't know the Lord. සමහර අය කියන්න පුළුවන් මගේ මුළු පවුලම දෙවියන් වහන්සේව දන්නේ නැහැ නේ කියලා. God has chosen you. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. And you are there. ඔබ ස්ථානයේ සිටිනවා. And when God has chosen one, he doesn't just choose one. Amen. He chooses one so that others will be chosen. දෙවියන් වහන්සේ එක්කෙනෙක්ව තෝරා ගන්නකොට උන්වහන්සේ එක්කෙනාව තෝරා ගන්නේ අන් අයට ඒ ආශිර්වාදයට ඇතුල් වෙන පිණිසයි. You stand and you say, as for me and my house, we will serve the Lord. Amen. ඔබ හිතගෙන ඔබ ප්‍රකාශ කරන්න මමත් මගේ පවුලත් අපි එකට දෙවියන් වහන්සේට සේවය කරනවාමයි. Right, God has put you there. He knows your situation. Even in the hard place, you will flourish and your family will come to know Jesus. දෙවියන් වහන්සේ ඔබගේ වාතාවරණය ඔබගේ තත්ත්වය දන්නවා. අමාරු අවස්ථාවල පවා උන්වහන්සේ ඔබට උපයෝගී කරන්න යනවා. And I would say to the church, මම සභාවට කියන්න කැමති. There's a verse in Psalm 68 which says God sets the lonely in families. ගීතාවලියේ 68 වන පදයේ බයිබලයේ කියන දෙයක් තමයි ඒ තනිව තනිකමේ සිටින අය දෙවියන් වහන්සේ පවුල් වල තබනවා කියලා. If you are as a family coming to church and you see one person on their own coming from another family, have them to your house. Have a meal with them. Invite them over. Be friendly, be kind, be welcoming to them. Be family to them. Amen. ඔබ පවුලක් හැටියට සභාවට එනවා නම් ඔබ දකිනවා නම් තනිවම යම් අය සභාවට එනවා ඔබට පුළුවන් කරුණාවන්තභාවය පෙන්වන්න ප්‍රේමය දක්වන්න ඒ අයට ඔබට පුළුවන් ඒ අයව ඔබගේ නිවසට ආරාධනා කරන්න. Because bringing somebody into a Christian home can do so much good for them. Amen. යම් කෙනෙක්ව දෙවියන් වහන්සේගේ ඒ දෙවියන් වහන්සේ දන්න කිතුණු පවුලකට ගෙනීම තුලින් විශාල දෙයක් ඒ පුද්ගලයාගේ ජීවිතේ වෙන්න පුළුවන්. It's a blessing to you. ඔබගේ නිවස ඔබට ආශිර්වාදයක්. A flourishing home is a blessing to others. Amen. සමෘද්ධිමත් නිවසක් අන් අයට ආශිර්වාදයක්. Actively see, how can I bless somebody who maybe comes to church on their own? Maybe who, for whatever reason, you think, oh, I'm going to get them home this month. ක්‍රියාශීලීව ඔබ බලන්න කවුද මේ ආකාරයෙන් සභාවට පැමිණෙන්නේ තනිවම ඔබ බලන්න කොහොමද ඒ අයව ඔබගේ පවුලට ආරාධනා කරන්න පුළුවන් කියලා. Amen. Amen. First thing. පළවෙනි කාරණාව. We're flourishing. අපි සමෘද්ධිමත්. Second thing. දෙවෙනි කාරණාව. God loves families. දෙවියන් වහන්සේ පවුල් වලට ප්‍රේම කරනවා. God wants to use families. දෙවියන් වහන්සේගේ කැමැත්ත පවුල් පාවිච්චි කිරීමයි. God wants families to flourish. දෙවියන් වහන්සේගේ කැමැත්ත පවුල් සමෘද්ධිමත් වීමයි. Families are a blessing. පවුල් ආශිර්වාදයක්. When you are in that family's destiny is set. Amen. ඔබ යම් පවුලක ඉන්නවා නම් ඒ පවුලේ ඉරණම තීරණය වෙනවා ඒ අනුව. Number 3. තුන්වෙනි කාරණාව. Can you guess what letter it's going to begin with? ඔබට කියන්න පුළුවන්ද මොන අකුරෙන්ද ආරම්භ කරන්න යන්නේ? Flourishing and family. අපි බැලුවා සමෘද්ධිමත් වෙනවා, පවුල දිහා බැලුවා. Right. Freedom. නිදහස. Secret for change is freedom. ඒ වෙනස් වීමට ඇති රහසක් තමයි නිදහස්භාවය. And I want to read from James chapter 1. මම කියවන්න කැමති යාකොබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි 25 වන පදයේ දෙස යමු. But the man who looks intently into the perfect law that gives freedom and continues to do this, not forgetting what he has heard, but doing it, he will be blessed in what he does. Amen. නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවි ක්‍රියා කරන කෙනෙක්ව එසේ පවතිනා වූ තැනැත්තේම තමාගේ ක්‍රියා කිරීමෙහිදී ආශිර්වාද ලබන්නේය. I think this verse came to me because it's our month of meditation. මෙනෙහි කිරීමේ මාසය නිසා තමයි මේ මාසය මට ආවේ. And I have මේ බයිබල් පදේ ආවේ. I have been so blessed on meditating on the word this month. දේව වචනේ මෙනෙහි කිරීමෙන් මම ගොඩාක් ආශිර්වාද ලැබුවා මේ මාසය තුල. What does this verse say? The man who looks intently into the perfect law that gives freedom. ඒ නිදහස් කවයේ ව්‍යවස්ථාව දෙස උනන්දුවෙන් බලන මිනිසයා Look intently. උනන්දුවෙන් ඔබ බලන්න. That means doesn't just take a glance. නිකන් පෙරලලා බලනවා නෙවෙයි. It means look at it intently. ඔබ ඉතාමත් උනන්දුවෙන් ඒ බයිබල් පාඩම බලන්න වචනය. Look at it. අධ්‍යයනය කරන්න. Know everything about it. ඒ දේ ගැන ඔක්කොම ඔබ අධ්‍යයනය කරන්න. Really be careful in your looking at it. ඔබ ප්‍රවේසම් වන්න ඔබගේ බැලීම තුල. Look intently into the word of God. උනන්දුවෙන් දේව වචනය දෙසට ඔබ බලන්න. And then it says, the man who looks intently into the perfect law that gives freedom. Hallelujah. එතන කියනවා නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලන තැනත්තා. Law and freedom don't normally go together, do they? ව්‍යවස්ථාව නිදහස්කම එකට යන්නේ නැති වචනයක්. They're opposite. ඒවා විරුද්ධයි. But what does it say? When we look into the perfect law that gives freedom. ඒ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස අපි උනන්දුවෙන් බලනකොට අපට නිදහස්කම දෙනු ලබන. This is one of the greatest lessons I think the youth, many youth around the world need to learn. තරුණ තරුණියන් ඉගෙන ගත යුතු විශේෂිත දෙයක් මෙය. Freedom isn't just being allowed to do anything you want. නිදහස්කම කියලා කියන්නේ ඔබට ඕනෑම දෙයක් කරන්න යන එක නෙවෙයි. That kind of freedom is disastrous. ඒ වගේ නිදහස්කම විනාශය ගෙන දෙනවා. The freedom that is good is when you know within the bounds what you are allowed to do. යහපත් නිදහස්කම තමයි සීමාවන් තුල ඔබට කළ හැකි දේ. Within this limit, this is where you live. මේ සීමාවන් තුල තමයි අපි ජීවත් වන්නේ. This is what you believe. මේක තමයි අපි විශ්වාස කරන්නේ. This is the way we behave. මේ ආකාරයෙන් තමයි අපි හැසිරෙන්නේ. These are our values. මේක තමයි අපගේ වටිනාකම්. Within that, when we keep within that, there is freedom because there is guaranteed safety and guaranteed protection and guaranteed blessing. රැකවරණය, ආරක්ෂාව, ආශිර්වාදය අපට ලැබෙනවා මේ සීමාවන් තුළ අපි ජීවත් වෙනකොට. Where do we get those values? Where do we get those boundaries from? කොහොමද මේ සීමාවන් අපට ලැබෙන්නේ? වටිනාකම් කොහොමද අපට ලැබෙන්නේ? We don't get it from the TV. රූපවාහිනියෙන් ලැබෙන්නේ නැහැ. We don't get it from Facebook. Facebook එකෙන් ලැබෙන්නේ නැහැ. We don't get it from the office. කාර්යාලයෙන් ලැබෙන්නේ නැහැ. We get it from the perfect law. ඒ සම්පූර්ණ ව්‍යවස්ථාවෙනුයි අපිට ලැබෙන්නේ. We get it from the word of God. දේව වචනයෙන් පමණයි අපට ඒ දේ ලැබෙන්නේ. As we look intently in the word of God. උනන්දුවෙන් අපි දේව වචනය දෙස බලනකොට we receive the instructions that we need to know the freedom that God has for us. දෙවියන් වහන්සේ තුල ඇති නිදහස්කම පිළිබඳව අපට උපදේශ ලැබෙනවා. Freedom is living within the bounds that God has. දෙවියන් වහන්සේ දාලා ඇති සීමාවන් තුල ජීවත් වෙමයි මෙතන නිදහස්කම කියලා කියන්නේ. And freedom means we can go as high as we like. නිදහස්කම කියලා කියන්නේ අපට ඕනෑම තරම් උසට අපට යන්න පුළුවන්. Right? God gives us the best instructions. දෙවියන් වහන්සේ තමයි අපට හොඳම උපදේශ දෙනු ලබන්නේ. And we continue to do this. දිගින් දිගටම අපි මේ දේ කරමින් පවතිනවා. I love that song. We're planted in the house of the Lord. මම මේ ගීතිකාවට ඉතාමත් ආසයි. දෙවියන් වහන්සේගේ ගෘහයෙහි හිඳවා ඇති. I'm not planted one day and then wandering off somewhere else and going off somewhere else and then coming back and seeing what. එක දවසක දෙව. We are planted. එක දවසක ගෘහයේ ඒ හිඳවලා ඊළඟ දවසේ වෙන කොහෙද හරි තවත් දවසක තවත් කොහෙ හරි කියලා නෙවෙයි අපි දෙවියන් වහන්සේගේ ගෘහයේ හිම හිඳවලා ඇති සෙනඟ. We continue looking at the word of God. අපි දිගින් දිගටම දේව වචනය දෙස බලනවා. We don't get, oh, 3 weeks after youth camp and I've still got to read my Bible. youth තරුණ තරුණයන්ගේ කඳුරට පස්සේ සති 3ක් ගිහිල්ලා තවමත් මම දේව වචනේ කියවන්න ඕනද? Still got to speak in tongues. අන්‍ය භාෂාවෙන් තවමත් කතා කරන්න ඕනද? It's enough now. දැන් ඇති මම කරා. No, we continue. අපි දිගින් දිගටම looking intently into the word of God. දේව වචනේ දෙස බැලිය යුතුයි. And that is what gives us freedom. ඒකෙන් තමයි අපිට නිදහස පැමිණෙන්නේ. And that is a beautiful thing. ඉතාමත්ම අලංකාර දෙයක්. I think my time is running out. There is one picture I want to tell you. තවත් දෙයක් ඔබට කියන්න මම ආස කරා. The word of God works in our mind. දෙවියන් වහන්සේගේ වචනය අපගේ මානසික ක්‍රියා කරනවා. It works. And in Romans 12 verse 2 it says that our mind is transformed by the word of God. රෝම 12:2 කියනවා අපගේ මනස උන්වහන්සේ දේව වචනය කරන කොටගෙන උන්වහන්සේ පරිවර්තනය කරලා තිබෙනවා කියලා. The word of God in us, as we think on it in our mind, it changes our thoughts. අපි අපේ මනසේ වචනය කල්පනා කරනකොට අපගේ සිතුවිලි වෙනස් කරනු ලබනවා. From what the world says and from what logic says into what God says. ඒ ලෝකයේ කියන එක අනුව නෙවෙයි, අපි දන්න දේ අනුව නෙවෙයි, නමුත් දෙවියන් වහන්සේ කියන දේ අනුව. We are changed by the word of God. අපි වෙනස් වීම ලබනවා දේව වචනය කරන කොටගෙන. And there is this picture. මේ පින්තූරයක් තියෙනවා. Of a caterpillar. දාලඹුවෙක් පිළිබඳව. Quite cool, right? ඉතාමත් ලස්සනයි නේද? And what does a caterpillar eat? He eats leaves and more leaves. දාලඹුවක් කන්නේ මොනවද? පළතුරු කනවා, කොළ කනවා, තවත් කොළ කනවා. And all lots of insects, they all eat leaves and fruit and they're all eating leaves together. වෙනත් කෘමීත් ඒ කොළ කනවා, දාලඹුවත් කොළ කනවා. And they're all there. But after a little while, the caterpillar, he changes. කාලයකට පස්සේ ඒ දලඹුව වෙනස් වෙනවා. What is he changing to? මොන අර්ථද වෙනස් වෙන්නේ? It's a process. ඒක ක්‍රියාදාමයක්. Doesn't happen like that. නිකම්ම එකපාරට සිදු වෙන්නේ නැහැ. It is a process. යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. And a while later. කාලයකට පස්සේ, දවස් ගානකට පස්සේ. He will become a beautiful, beautiful butterfly. ඉතාමත්ම අලංකාර සමනලෙක් වෙනවා. A total transformation. සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. Right? That caterpillar was eating the same food as all of the other flies and all of the other insects. ඒ දලඹුවත් කෑවේ වෙන කෘමීන් කාපු ඒ කොළම තමයි. But there was something in him that couldn't stay a caterpillar. නමුත් ඒ දලඹුවත් තුල තිබුණ යම් දෙයක් නිසා ඒ ආකාරයෙන්ම සිටින්නට බැරි වුණා දලඹුවට. There was something in him that was going to become a butterfly. ඒ දලඹුවත් තුල යම් දෙයක් තිබුණා එම නිසා එක්තරා දවසක ඔහු සමනලෙක් වුණා. We are living in the world with everybody else. අපි මේ ලෝකයේ ජීවත් වෙනවා අන් සියලු දෙනා සමග. But there is something in us that knows we are not just going to stay living like them. නමුත් අපි ඇතුළාන්තේ යම් දෙයක් තිබෙන නිසා අපි දන්නවා අපි අන් අය වගේ ලෝකේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ නැහැ. As we look into that perfect law, as we meditate on that word. ඒ සම්පූර්ණ නිවිහවස්ථාව දෙස බලනකොට as we feed our mind with the word of God. ඒ විවස්ථාව අපි මෙනෙහි කරනකොට ඒ වචනය තුළින් අපේ අපගේ මනසට පෝෂණය දෙනකොට day by day we are changed. දිනෙන් දින අපි වෙනස් වෙනවා. And we change from a caterpillar ඒ දලඹුවගේ අපි සමනලෙකුට පරිවර්තනය වෙනවා. Beautiful, right? ඉතාලංකාරයි නේද? මම ඉතාමත් ආසයි සමනලෙට. අලංකාරයි. Free. නිදහස්. When people see, I don't know, when I see a butterfly, I stop and I look. මම සමනලෙක් දැක්කම මම නැවතිලා බලනවා. They're beautiful. ඉතාලංකාර නිසා. Right? When we look into the perfect law that gives freedom, it is changing us. Amen. අපි ඒ නිදහස්කම අපට ලබා දෙන සම්පූර්ණ විවස්ථාව දෙස උනන්දුෙන් බලනකොට ඒ දේ කරන කොටගෙන අපි වෙනස් වෙනවා. So that life within us is manifested in everything that we do. අපි තුල ඇති ඒ ජීවනය නිසා අපි කරන සියලු දේ තුලට දෙවියන් වහන්සේගේ ජීවනය ප්‍රකාශ වෙනවා. Three secrets for change. රහස් වීම වෙනස් වීම උදෙසා රහස් තුනක්. You should meditate and act on this week. අපිට මෙනෙහි කරලා ක්‍රියාවට දමන්න සුදුසු. Number 1. ප්‍රථමයෙන්ම we are flourishing. අපි සමෘද්ධිමත්. In hard places, in good places, වල යහපත් තැන් වල we are flourishing. අපි සමෘද්ධිමත් වෙනවා. We are fruitful. අපි ඵලදරනවා. We are strong. අපි ශක්තිමත්. We are evergreen. අපි නිරන්තරයෙන්ම කොළ පැහැති. We are beautiful. අලංකාරයි. Number 2. දෙවෙනි කාරණාව families. පවුල්. God loves your family. දෙවියන් වහන්සේ ඔබගේ පවුලට ප්‍රේම කරනවා. Your whole family has been called to serve. මුළු පවුලම දෙවියන් වහන්සේ කැඳවලා තිබෙන්නේ සේවය කරන්න. Your family will flourish because you are there. මේ ඔබගේ පවුල සමෘද්ධිමත් වෙනවමයි මන්ද ඔබ ඒ පවුලේ ඉන්න නිසා. There will be change in your family. වෙනස් වීම සිදු වෙනවා ඔබගේ පවුලේ. There will be reconciliation, there will be healing, there will be revelations that come into your family. සමග කිරීම, එළිදරව් වීම, නැවුම් වීම සිදු වෙනවා ඔබගේ පවුලේ. Love your family. ඔබගේ පවුලට ඔබ ප්‍රේම කරන්න. Pray for your family. ඔබගේ පවුල උදෙසා ඔබ යාඥා කරන්න. Give time to your family. ඔබගේ පවුලට ඔබ කාලය වෙන් කරන්න. Appreciate the family that God has put you in. What's the mistake? දෙවියන් වහන්සේ ඔබව දාලා ඇති ඔබගේ පවුලෝබ අගය කරන්න. And number 3. තුන්වෙනි කාරණාව. God wants us to be free. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිදහස්ව සිටීමයි. And we are free not necessarily when we're doing what we want, but we are free as we study the word and as the word comes out of us. අපි නිදහස්ව සිටින්නේ අපි අපිට ඕන දේ කරන විට නෙවෙයි. අපි දේව වචනය අධ්‍යයනය කළා ඒ වචනය අපිට ඇතුල් වුණාම අපි තුලට අපි නිදහස ලබනවා. A beautiful day, right? අලංකාර දවසක් නේද? Amen. Flourishing. සමෘද්ධිමත්. Family. Paula. And freedom. නිදහස. Amen. Amen.